2015 වසරේ 10 මාසේ 22 භාවනා වැඩසටහන. සංඥා මරේචිකා සංඥා මිරිංගුවා එහෙමනම් මා මේ මොහොතේ එළඹගෙන සිටින්නේ වැළඳගෙන සිටින්නේ ඒ මිරිංගුව. ඒ මිරිංගුව පසුපස අප දිවගෙන යන්නේ මේ මොහොතේ. හිත දුවන විට තමයි වචනේ දුවන්නේ. හිත දුවන විට තමයි ශරීරය දුවන්නේ. තමන්ගේ රැවටීම මත තමයි සිත දුවන්නේ. රැවටීම මත දුවනවා. ඒක තමයි ස්වභාවය. දැන් අපි උදාහරණයක් වශයෙන් කියනවනම් පාසල් වලදී විහිළුවට කරන එක්තරා ක්‍රියාවලියක් උදාහරණයට ගන්න පුළුවන්. සමහර වෙලාවට අපි ළමයින්ට මේ අන්න ඔයාට ප්‍රින්සිපල් වෙන්න කිව්වා කියලා ඉවරලා ඔෆිස් එකට යවනවා. බොරුවට සමහර අය කරනවා. ඒ අර ඔෆිස් එකට ගිහිල්ලා බලාගෙන ගිහිල්ලා අහන සමට එන්න කිව්වද? යනවා යන්න කියලා එළව ගන්නවා. කියලා නැන්නේ. එතකොට එතෙන්දි සිද්ධ වුණේ අර බොරුවක් කියලා එයා හැවටිලා එකට ගියා. සංඥාවක් ආවා, ඒ සංඥාවට ගියා. ඒ වගේම තමයි මේ බාහිරින් ලැබෙන්නේ අර බොරු සංඥා. මිනිඟු සංඥා. ඒ සංඥාව ලැබුණාම ඒකට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා අවසානයේ තමයි තේරෙන්නේ මම මිරිඟු පස්සේ තමයි මේ දුවන්නේ කියලා. හැබැයි ඉතින් ඒකත් තේරෙන්නේ නුවණ තියන අයට පමණයි. අනිත් අය මිරිඟු පස්සේ දුවලා පිපාසයෙන් වැටිලා මැරෙනවා. ඒත් අඳුනගන්නේ නැහැ ඒකේ වතුර නැහැ කියලා. ඒකේ වතුර නැහැ කියලා අඳුනගන්නේ නැහැ. පිරිසක් ජීවිතයේදී මේක අඳුන ගන්නවා. භෞතික සාධකයක් නිසා නෙමෙයි මේ මනස දුවන්නේ. අධ්‍යාත්මය පිළිබඳව, මනස පිළිබඳව අවබෝධය නැති නිසා. ඒ නිසයි මේ මනස වේදනාකාරී බවට පත් වෙලා තියෙන්නේ. අධ්‍යාත්මයේ තුල තියෙන සුභාසුභ සියල්ල තුල තිබෙන්නේ මායාවක් කියලා තේරුම් ගත්තොත් එයා සුභාසුභ දෙකම අයින් කරනව මිස අසුභයෙන් සුභ වෙන් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම නැත්නම් සුභෙන් අසුභය වෙන් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. මේ අධ්‍යාත්මය තුල තියෙන සුභාසුභ දෙකම රැවටීම. ඒකට කියනවා සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. ඊළඟට තව මේක තුන් ආකාරයකට බෙදෙනවා. මිශ්‍ර වේදනා. එතකොට වේදනා 6 ආකාරයයි. කොහොමද මිශ්‍ර වේදනාත් හැදෙන හැටි හැමෝම දන්නවද? දුකයි උපේක්ෂාවයි මිශ්‍ර වෙනවා. දුකයි සතුටයි මිශ්‍ර වෙනවා. ඒකට සතුටයි උපේක්ෂාවයි මිශ්‍ර වෙනවා. මේ විදිහට මිශ්‍ර වෙනකොට තව තුන් ආකාරයක් හැදෙනවා. එතකොට මේ වේදනාත්මක ලෝකය බුදුරජාණන් වහන්සේ අවේදීත ලෝකයක්, අවේදනාත්මක චේතෝ විමුක්තියක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ගොඩනගන්නේ. දැන් ලෝකෙට පිළිකුල් කළ වැඩක් තියෙනවද? ලෝකෙ පිළිකුල් කළ වැඩක් නැහැ. ලෝකෙ ලස්සනයි ප්‍රසන්නයි කියලා අගය කළ වැඩක් තියෙනවද? වැඩ නැහැ. මේ දෙකම පුජ්‍යල අනවබෝධය තුළ පැටලීමක්. සුබයි කියලා පැටලෙන්නේ අනවබෝධයෙන්. නරකයි කියලා පැටලෙන්නේ අනවබෝධයෙන්. ඒකේ තවත් විග්‍රහයක් කළොත් ඇලීම ගැටීම. ඉතින් මේ මූලික සිද්ධාන්තවල තියෙන ගැඹුරු අර්ථය මතු කරගත්තොත් ඔබට හොඳටම ඇති නිවන් දකින්න ලොකු ලොකු සූත්‍ර, ලොකු ලොකු පද තේරුම් ගන්නවට වැඩියි. මොකද බුදුහාමුදුරුවෝ අගය කළේ අර්ථ නොදන්නා සූත්‍ර දහසක් දැනගෙන කියෝ කියෝ ඉන්නවට වැඩිය හොඳයි එක දහම් පදයක් අර්ථ දැනගන්න ඕන. ඒ තුලින් ඔබ අර දහසක් දැනගත්තට වැඩියි වටිනාකමක් තියෙනවා. අනත්ත පද තේරුම් කරගන්න අවශ්‍ය නැහැ. අත්ත පදයක් එකක් අර්ථයක් ඇතුළු එකක් තේරුම් කරගන්න හරියට කියන කාරණා. එච්චරයි. මේ ගොඩක් බණක් නැහැ මේකේ. බොහොම එක පදේනොත් මේ ධර්මය කියලා ඉවර කරන්න පුළුවන් දහම. ශා කවුරු හරි මේ ලොකු බණ ගොඩක් එකතු කරගන්න ඉන්න හිතාගෙන ඉන්නවනම් ඒක අනවබෝධයේ කල්පනාවක්. එක දහම් පදයකත් තමන්ට අවශ්‍ය කරන නිවන් ධර්මයේ තියෙනවා, නිවෙන්න පුළුවන් ගුණය තියෙනවා. නිවන් ධර්මයේ කියලා කියන්නේ නිවෙනවා කියන එක. නිවෙන්නට තියෙන උපදේශය නිවන් ධර්මය. හේතු වෙන දෙයක් නෙමෙයි. තමන් නිවා ගන්න අවශ්‍ය කෙනෙකුට පමණයි මේ දේශනාව වැදගත් වෙන්නේ. තමන් නිවැරදි කරගන්න ඕනයි කියලා හිතන කෙනෙකුට පමණයි මේ දේශනාව වැදගත් වෙන්නේ. එහෙමනම් තමන් නිතරම තමන් දෙස බලන්න ඕන. තමන් දෙස බලමින් නිවැරදි කරගන්න ඕන. උදාහරණයක් දක්වන්නේ මුහුණ බලමින් මුහුණේ තියෙන කැලල් මකා ගන්න කෙනෙක් වගේ. කැලල් දැක්කේ නැති වුණොත් කොහොමද මකන්නේ? නමුත් ඉතින් අපි ඒක නෙමෙයි කරන්නේ. අපේ මූණ බලන්නේ ඉතිහාසයේ තුට එක එක එක්කෙනා කැලල් මකාගත්ත විදිය පිළිබඳව පොත් කියෝ කියෝ ඒව ගැන කතා කර කර ඉන්නෝ. අපේ කැලල් ටික එසවමයි. ඉතිහාසයේ අය මෙහෙමයි කැලල් මකාගත්තේ, ඉතිහාසයේ අය මෙයා මෙහෙමයි සෝවාන් උනේ, මෙහෙමයි රහත් උනේ කියේ බල බල ඉන්න අපේ කැලල අපි තියා. ඒක කියවන්න ඕනේ, ඒක තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒකම අපි කරන්න ඕන අපේ මුහුණත් අපි පරීක්ෂා කරලා බලන්න ඕන. අපේ මුහුණ කිව්වේ අපේ සිතට. අපේ සිත අපි පරීක්ෂා කරලා බැලුවාම තේරෙනවා දැන් මම දුක් විඳින්නේ මොන හේතුවෙන්ද. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ පටලැවීමක ඉන්නවා, දුක් විඳීමක ඉන්නවා. ඒ දුකේ අගමුල දන්නේ නැහැ. අන්න ඒකට කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නා වූ අඥානකම. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනගන්නා වූ ඥානවන්තකම ඇති වෙන දුක කියන්නේ ආමේ තියෙනවා, මේ දුකක් මට තියෙනවා. ඊළඟට මේ දුක හැදුනේ කොහොමද, සැකසුනේ කොහොමද, මේ දුකේ පසුබිම මොකක්ද? ඊළඟට එහෙමනම් මේ දුකේ නිරෝධයක් තියෙනවා. ඒ නිරෝධය මෙන්න මේ ආකාරයයි. ඊළඟට ඒකට ක්‍රමවේදයක් ගමන් මගක් තියෙනවා. ඒ දුකෙන් නිදහස් වීමේ අපූර්ව ගමන් මග දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. මේ ඕනෑම ගැටලුවක් සමග සම්බන්ධ කරන්න පුළුවන් දෙයක් තමයි මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා කියන්නේ. ඕනෑම තැනකට සම්බන්ධ කරන්න පුළුවන්. ඕනෑම ගැටලුවක් තියෙන තැනකදී මෙන්න මේ ක්‍රියාකාරකම් හතරෙන් තමයි ඔබ නිදහස් වෙන්නේ. ඒකර අපි කියනවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තිබෙන සම්මා දිට්ඨිය. චතුසත්‍යක සම්මා දිට්ඨිය, චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන සම්මා දිට්ඨියක් එයාට හට ගන්නවා. ඒක අනිවාර්යෙන් කෙනෙකුට ඇති වෙන්නට ඕන. එසේ නැතිව ගමනක් යන්න බෑ. ඒ නිසා ඒක පොතෙන් බලන්න නෙමෙයි ඕන, තමන්ගේ සිතෙන් බලන්න ඕන. මේ තමයි ගැටලුව. මේ තමයි ගැටලුව සෑදෙන ආකාරයේ හේතු සාධක. මේ තමයි එහි නිරෝධය. මේ තමයි ගමන් මඟ. බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ පින්නතුනේ අසිරිමත් දහම. අසිරිමත් දහම, ස්මිත දහමක්, අපූර් දහමක්, අද්භූත දහමක්, අදහගන්න බැරි ලෝකෝත්තර දහමක්. සාධාරණ ඥානයක්. අසාධාරණ ඥානය කියලා කියන එකෙන් අදහස් වෙන්නේ ඥාන කියන ගුණයට හසු වෙන්නේ නැති නිසා. දැන් අපිට ඥානයක් තියෙනවානේ. මොකද තියෙන ඥානේ? ඉන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රිය ඥානයට හසු වෙන්නේ නැති නිසායි අසාධාරණ ඥානය. නැත්තම් අපි අසාධාරණේ කියලා කියන්නේ වැරදි වැඩකට නේද? වැරදි වැඩක් කරනකොට කියනවා ඒක අසාධාරණ වැඩක් කියලා. ඒ කියන්නේ කිසි සාධාරණත්වයක් නැති නිසා නීතියට. එතකොට අපි කියනවා අසාධාරණයි කියලා. මෙතන අසාධාරණ වෙන්නේ කොතෙන්ටද? ඉන්ද්‍රිය ඥානයට ගැලපෙන්නේ නැති නිසා. ඉන්ද්‍රිය ඥානයට ගැලපෙන්නේ නැති නිසා මේක වෙනවම විශයක්, වෙනවම ලෝකයක්, වෙනවම ධර්මයක්, ලෝකෝත්තර ධර්මයක් කියලා වෙන් කරන්නේ ඒකයි. ලෝකෝත්තර ධර්මයක් කියලා වෙන් කරන්නේ ඒකයි. මොකද හේතුව වෙනවම විශයක්, අසාධාරණ ඥානයක්. එහෙමනම් ඔබ මේ අහන්නේ අසාධාරණ බණක්. අසාධාරණ ධර්මයක් තමයි ඔබ ශ්‍රවණය කරන්නේ. සාධාරණ ධර්මයක් නෙවෙයි. ඒකනේ සමහර අය කියන්නේ තේරෙන්නේ නැහැ කියලා. ඒක අසාධාරණ කතාවක්, අසාධාරණ සාකච්ඡාවක්. ඉතින් ඔබ සාධාරණ ඉන්ද්‍රිය ඥානයට සාධාරණ වෙන්න කැමති නම් දිගටම ඉතින් ඉන්ද්‍රිය ඥානය තුළ සාධාරණත්වයේ ඉන්න පුළුවන්. ගැටලුවක් නැහැ නේද? ඉන්ද්‍රිය ඥානයේ සාධාරණත්වයේ තුළ ඉන්නට පුළුවන්. හැබැයි තමන්ට අවශ්‍ය වෙලා තියෙනවා නම් මේ ඉන්ද්‍රිය ලෝකය, එහෙම නැත්නම් ලෞකික ලෝකය, මේ මානසික ලෝකය හරිම කරකසක තැනක්, දුක්බර තැනක්, භයානක තැනක් කියලා තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? ඒ ඇත්තෝ ඒ පලාතෙන් පලා යනවනේ. ඒක ත්‍රස්තවාදයේ තියෙන කාලේ මේ පලාත ත්‍රස්තවාදී පලාතක්, මේ පලාතේ ගැටුම් ඇති වෙනවා, මේ පැත්තේ නෝයිකෝ ප්‍රශ්න තියෙනවා කියලා දැනගත්තා මොකද කරන්නේ? ඒ මිනිස්සු වෙන පැත්තකට පලා යනවා. ඒ වගේම මිනිස්සය අඳුන ගන්නවා මේ මිනිස් භූමිය තුල, මේ සංසාරික සිත තුල ජීවත් වීම භයානක තැනක්, බොහෝ දුක් පීඩාවලට මුහුණ දෙන්නට පුළුවන්, කරදරවලට මුහුණ දෙන්නට පුළුවන් තැනක් මෙතන තියෙන්නේ. ඒ නිසා මම මෙතනින් නික්මෙන්න ඕන කියලා අභිනික්‍රමණය කරනවා. දහස් වෙන්න කල්පනා කරනවා. කොහෙන්ද? රජමාලිගාවේ. රජමාලිගාව කොහෙද තියෙන්නේ? තමන්ගේ ඉන්ද්‍රිය ඥානය තුළ තමන් එකතු කරගත්ත තමන්ගේ ලෝකය ඕනම කෙනෙකුට රජමාලිගාවක් වාගේ තමයි. ඒ නිසා අපි උදාහරණයක් වශයෙන් ගේන්නම්. තමන් මවාගත්ත ලෝකේ තමන්ගේ ජීවිතේ තමන්ගේ රජමාලිගාව. ඒකේ රජතුමා තමන්. ඉතින් මේ ඒ රජමාලිගාවෙන් තමන් අභිනික්‍රමණය කරන්න ඕන, නිදහස් වෙන්න කැමති වෙන්න ඕන. කුමක් සොයාගෙනද අභිනික්‍රමණය කරන්නේ? සත්‍ය සොයාගෙන. සත්‍ය සොයාගෙන අභිනික්‍රමණය කරනවා. ඊළඟට සත්‍ය සොයාගෙන අභිනික්‍රමණය කරා යහපත් චේතනාවක් හොඳයි. නමුත් ඒ හැම ඒක යහපත් ආකාරයෙන් සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ නොවෙන්න පුළුවන්. දැන් සමහර අය කියන්නේ අපි පිනක් දහමක් කරන්න ගියේ ඒත් බලන්න අපිට තියෙන ප්‍රශ්න. අපි මේ හොඳක් කරන්න යන්නේ ඒත් අපිට තියෙන ප්‍රශ්න. අපි හිතමුකෝ අපි මේ බණ ධර්ම දේශනා කරනවායි කියලා හිතලා. මේක අපි හොඳක් කරන්න යන්නේ. නමුත් මේක හොඳක් කරන්න ගියත් ගැටලු නැතුව ප්‍රශ්න නැතුව කරන්න පුළුවන්ද? බෑ නෑ. ඒ යම් යම් අභියෝග ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හොඳ කරන්න ගියත් සත්‍ය හොයන්න ගියත් ඔබට විශාල අභියෝග ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හොඳ දේ තමයි. නමුත් ඒත් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මාර බලවේග වලට. ඊළඟට දුෂ්කර ක්‍රියාව. දුෂ්කර ක්‍රියාවෙන් පස්සේ අපිට සිද්ධ වෙනවා සස්සතිය. මේ ගත කරන්න. ඒ සස්සතියෙදිත් ලැබෙන්නේ පීඩානේ. සස්සතිය විවේකයෙන් හරි සුවයෙන් හිටපු ස්වභාවයක් නෙමෙයි වෙන්නේ. සස්සතිය තුලත් වෙන්නේ පීඩා ලැබෙන්නේ යම් යම් අවස්ථාවල නේද? මාර වැහි ලැබෙනවා, මාර සටන් ලැබෙනවා මාරයත් එක්ක. අර තණ්හා රති රදා කියන ඒ මාර දුවරු එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ දිගට දෙන්නේ එතන තියෙන්නේ විවේකය නෙමෙයි. අවසානයේ අර බුද්ධ රාජ්‍යයටපත් වුණාට පස්සේ තමයි ඒ රාජාසනේ වැඩ හිටියන පස්සේ තමයි අර ඔක්කොම ජයගෙන පෙන්නුම් කරලා දෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් අවස්ථා ගණනාවක් පහු කරගෙන ඉන්න වෙනවයි කියන කාරණේ අධ්‍යාත්මිකව පෙන්නවා. නමුත් ඒක ආරම්භ කරන්නේ බෝධිය මුල් කරගෙන, අවබෝධය මුල් කරගෙන. ඒ අසතු ගස කියන මේ ගස බෝධියක් බවට පත් වෙන්නේ කවද? බුදුරජාණන් වහන්සේගේ ඥානය මුල් කරගෙන. එතකොට මේ බෝධිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥානයට. දයනසක ඥානයට බෝධිය කියලා කියන්නේ. උතුම් නිර්වාණ ධර්මයට බෝධිය කියලා කියන්නේ. එහෙම නැත්නම් බුද්ධත්වයටයි බෝධිය කියලා කියන්නේ. එතකොට ගහට කියන්නේ, ගහට කියන්නේ ඒ නිසා තමයි බෝධිය කියලා කියන්නේ ඒකයි. මොකද හේතුව ඒ ගස යට වැඩ හිටිය නිසා ඒ ගසටත් ඒ ගරුණාමයම ලැබුණා. දැන් අපි කිව්වම කාර් එකක් තියෙනවා. සිරිවාල මහත්තයා කාර් එක ගන්නවා. ඊට පස්සේ කියන්නේ සිරිවාල මහත්තයාගේ කාර් එක කියලා. ඒකට මීට කලින් කාර් එකක් තිබුණා සිරිපාල මහත්තයාගේ නෙමෙයි, දැන් සිරිපාල මහත්තයා යන නිසා සිරිපාල මහත්තයාගේ කාර් එක. ආන්නේ වගේ. ඇසිපිය නොහෙලා බලා සිටියා. ඇසිපිය නොහෙලා බලා සිටියා. දැන් අපි අරමුණක ගමන් කරන්න පටන් ගත්තොත් එහෙම ටික වෙලාවක් වුණ බණ ධර්මහන් ඉන්නවා කියමුකෝ. මොනි සරල අදහසක් කියන්නේ එක දිගට ඒ විදිහට අහන්න කියන එක නෙමෙයි. කවුරු හරි බෙල් කරනවා. යනවද නැද්ද බලන්න. යනවා. කෝල් එකක් එනවා. ආන්සර් කරනවද නැද්ද? ආන්සර් කරනවා. මොනවා හරි වැඩක් මතක් වෙනවා. ඒ වැඩේට දුවනවද නැද්ද? දුවනවා. හරියම් පූසෙක් බල්ලෙක් මොනවා හරි හට්ටි වලක් බෙල්ලනවා එනවා. ඒකටද දුවනවා. හෑ ගෙඩියක් වැටෙන සද්දයක් ඇහෙනවා. ඒකත් බලනවා. ඉතින් එහෙම එහෙම බලමින් තමයි මේ කටයුතු කරන්නේ. ඒ කියන්නේ ඇසිපිය හෙලෙනවා. ඒ විතර දැන් අපි හිතමුකෝ බණ ධර්මවල අරමුණක අපි ඉන්නවා. ඒ අරමුණු අතරේ ඔන්න එනෝ කොහේ හරි පරණ කෝන්තරයක් මතක් වෙලා. ඒකත් ගැන සිතනවා. ආයි ටික කාල වේලාවක් අරගෙන බෝසතාණන් වහන්සේ එහෙම නෙමේ. අර කිසිවක් ආවත් ඒ සියලු දේටම බැසගන්නේ නැතිව තමන්ගේ අර ඒකායන ධර්ම අවබෝධයේ පිණිස කටයුතු කරන ඒ සිහිය වෙනස්කලේ නෑ. ඒ ධර්මයම ඉලක්ක කරගත්ත එක තැනකදී මතු වුණා මෙන්න මං අවබෝධ කරගත යුතු ධර්මය කියලා, නිරෝධය කියලා. ඒ නිරෝධයේ ගමන් මඟ පිළිබඳව බුදුරජාණන් වහන්සේත් මේ චතුරාර්ය සත්‍ය අනුගමනය කළා තමයි බුදු වුනේ. වෙන ක්‍රමයකට නෙමෙයි. චතුරාර්ය සත්‍ය අනුගමනය කළාමයි බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වුනේ. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ ඒ අරමුණ කිසිසේත් මොනම හේතුවකින්වත් එක මොහොතකටවත් අහක දැම්මේ නැහැ. ඒකට කියන ඇසිපිහන වෙලාම ඒ අරමුණක් ඔස්සේ ගමන් කරනවා. එතකොට බෝගහ දිහා අපි හිතමු බෝගහ දිහා ගෞරවයෙන් සත්කාර කරන්න ඇති, සමහර වෙලට බලාගෙන ඉන්නත් ඇති කියලා අපි හිතමු. ඊළඟට පරමාර්ථ වශයෙන් අරක අර විදියට අවබෝධ කරගන්න සම්මුති වශයෙන් අපි මෙතෙක් කාලයක් අදාහගෙන තේරුම් අරගෙන හිටපු විදියත් වෙනස් කරන්න නැතුව අපි ඒක තියාගමු. ඒකත් අපි එහෙමයි කියලා පිළිගමු. මේකත් අපි එහෙමයි කියලා පිළිගමු. එතකොට හැමදේම හරි, හැමදේම හොඳයි. අරක වැරදි, මේක හරි නෙමෙයි. එකත් හරි, මේකත් හරි. මේක පරමාර්ථයෙන් බලද්දි පේන ක්‍රමයේ, අරක සම්මුතියෙන් බලද්දි පේන ක්‍රමයේ. දැන් එතකොට මෙතන කලින් අපි විග්‍රහ කරා මොනවද අභික්‍රමනේ, රජමාලිගාව අතහැර දාන. ඒක පිටින් බැලුවා මේකේ වෙනම ස්වરૂපයක් තියෙනවා. ඇත්තෙම රජමාලිගාව නිදහස් වෙලා යනවා. අපි පරමාර්ථ වශයෙන් බැලුවාම අපි අධ්‍යාත්මික නිදහස උදා කරගන්න අභික්‍රමණයකුත් ඒක පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ජාතක කතාවලත් එහෙමයි. ඒකේ සම්මුති වාදී පැත්තක් පේනවා, ඒක පරමාර්ථ පැත්තක් තියෙනවා. ඒක පරමාර්ථ පැත්ත වටහා ගන්නයි පරමාර්ථ පැත්තේ වටහා ගන්නවා, සම්මුති පැත්ත වටහා ගන්නයි සම්මුති පැත්ත වටහා ගන්නවා, සම්මුති පරමාර්ථ දෙකම එකම කාරණයකින් වටහා ගන්න අය තියෙනවා. දැන් සමහර අයගෙන් අපි ප්‍රශ්න අහුවාම නේද කියන්නේ සම්මුති වශයෙන් මෙහෙමයි පරමාර්ථ වශයෙන් නම් මෙහෙමයි කියලා දෙකක් කියනවනේ සමහර වෙලාවට උත්තරයක් දෙනකොට. ඒ කියන්නේ එයා ඒ කාරණේ සම්මුති පරමාර්ථ දෙපැත්තම දකින නිසා. ඒ නිසා අපි මේ කරුණු නිවැරදි කරගන්න නෙමෙයි අවශ්‍ය කරන්නේ, අපිට අපේ සිත නිවැරදි කර ගැනීමයි අවශ්‍ය කරන්නේ. සම්මුතියෙන් තියෙන කාරණා ඒක එලෙසමයි, ඒක නැති කරන්න හොඳ නැහැ. ඒ විශ්වාසය ඒ විදිහට තිබුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද නැත්තම් ඒ විශ්වාසයන් අර තදින් එළඹගත්ත අයට ওই විශ්වාසය බිඳ දාන්න බැහැ. ඊට පස්සේ සිද්ධ වෙන්නේ ඒක එහෙම නෙමෙයි කියලා තර්කයක් උපදින එක විතරයි. ඒ නිසා ඒකත් හරි සාදු, මේකත් හරි සාදු ඔය තේරුම් ගත්තාම හැම එකක්ම ඔව් ශූන්‍යයි කියලා තේරෙනවා. ඒකත් සාදු. එකයි කරන්න තියෙන්නේ. නැත්තම් හිතවාවක් නැති වෙනවා. මොකද හේතුව පදපරම භාවය අපි ළඟ තියෙනවා. පදපරම භාවය කියන්නේ ඕනම ආගමක් වේවා, ඕනම සංස්කෘතියක් වේවා, ඕනම න්‍යායක් වේවා, යම් කිසි දෙයක් මේක මෙසේමයි කියලා තහවුරු කරගත්තට පස්සේ ඇති වෙන తত্ত্বය ආයෙ යන්න බෑ. ආයෙ යන්න බෑ. ඒක තමයි ස්වභාවය. පදපරම භාවය කියන්නේ ඒක. ඉතින් පදපරම භාවයෙන් යුක්ත මිනිස්සු තමයි ලෝකේ වැඩිපුරම ඉන්නේ. තමන් ගත්ත ආගමික දෘෂ්ටිය, සංස්කෘතික දෘෂ්ටිය, ජාතික දෘෂ්ටිය, වාර්ගික දෘෂ්ටිය අත්හරින්න කැමති අයද වැඩියෙන් ඉන්නේ, අත්හරින්න අකමැති අයද? අත්හරින්න අකමැති අය. ඒ නිසා ලෝකේ වැඩිපුරම ඉන්නේ පදපරමයේ. පදපරමයන්ට නිවන් දකින්න බෑ. ඒගොල්ලෝ ඒ දෘෂ්ටිය තුල, ඒ ආගමික දෘෂ්ටිය තුල, ඒ ජාතික දෘෂ්ටිය තුල, ඒ වාර්ගික දෘෂ්ටිය තුල ජීවත් වෙලා මියනවා. ඒකෙන්ම මියලා ගිහිල්ලා භූතයෝ, ලක්ෂයෝ, පෙරේතයෝ, කුම්භාණ්ඩියෝ, නිර්සත්තු වෙලා උපදිනවා. මොකද හේතුව? ඒ දෘෂ්ටි හේතුවෙන් දැවි දැවි ජීවත් වෙනවා. දෘෂ්ටිගත මිනිස්සෙකුට සහනශීලී ජීවිතය ලැබෙන්නේ. මුස්සකද මිනිස්සෙක් දෙවි දෙවි ජීවත් වෙනවා. පිච්චි පිච්චි ජීවත් වෙන්නේ. ඒකයි ස්වභාවය. අපේ සංඥාවල් අපි හඳුනා ගන්න ඕන. ඒ සංඥාවල් හඳුනා ගන්නේ අපිට තේරුම් ගන්න හොඳ කාරණයක් තියෙනවා. අපිට මේ කාරණෙන් හැකියාව ලැබෙනවා දැන් මේ වෙන භාෂාවකින් කතා කරන්නේ මේ අපි තේරෙන භාෂාව සහ මේ භාෂාව අතර අපිට ඇති වෙන මේ වෙනස් වීම පෙන්වන්න මේ උත්සාහ කරන්නේ. එතුමියත් අවබෝධය යම් දියුණුවක් ඇති කරගෙන එතුමියත් ධර්මය ගොඩනගා ගන්න කෙනෙක්. ජපානයේ ඉන්නේ, බලමු අපි එතුමියගේ මේ ජපන් භාෂාව තුළ අපිට ඒක තේරෙන්නේ කොහොමද කියලා. දැන් මොකද වෙන්නේ ඔබේ සංඥාවට? දැන් මෙතන මං හිතන ජපන් භාෂාව බහුතරයක් දන්නේ නැහනේ. මොකද වෙලා තියෙන සංඥාවටද? මොකද සංඥාව කියන්නේ? මේ මොන වචනද, මොන ප්‍රකාශනද? මොකද සංඥාව අසරණයිද? දැන් ඔබට මම මෙතෙක් කාලයක් පැහැදිලි කරලා දීලා තියෙනවා, ඒ උපදින්නේ ඔබේ සිහින ලෝකයේ කියලා. මේ හැම වචනයකින්ම උපදින්නේ ඔබේ සංකල්පය. ඒ නිසායි අපි වචන බොරු කියන්නේ එකයි. හැමදාම ඔබේ සංකල්ප උපදින්නේ. හැබැයි මේ වචන ටික අහගෙන ඉඳි සංකල්ප උපදිනවා. ඉතාම හොඳ වචන ටිකක් මේ කතා කරන්නේ ජපන් භාෂාවෙන්. දැන් අපිට මේ හරියට ගියාම ඒ කොටස් ටික මේ පෙන්නලා සම්පූර්ණ දුන්නේ ඔබට තේරුම් ගන්න ඔබේ මේ තියෙන සංඥා පද්ධතියේ පරාසය දෝලණය කොටස් දෙකටම මෙහෙම යොමු කරමින් පෙන්වන්නේ ඒකයි. අර කොටසදී අවිනතර වෙනවා ඈ. සිංහල කොටසට ආවහම මේ අගේ ලස්සනට අවදි වෙන්නේ නැද්ද බලන්න සිහින. දැන් තමන්ගේ සිහින ඔක්කොම අවදි වෙනවා. දැන් එකින් එකට සිහින අවදි වෙන්නේ නැද්ද? දුක් පීඩා සංකල්ප විදර්ශනා මෙහෙම කියනකොට අපි මේ මේකයි මේකයි මේකයි මේකයි කියලා අවදි වෙනවා. එහෙමනම් මේ හැම රූපයක් කෙරෙහිම හැම ශබ්දයක් කෙරෙහිම අවදි වෙන්නේ මොනවද? සිහින. සිහින. සිහින. මවා ගන්නා ලද ස්වභාවය. එහෙමනම් මේ මනසට මනෝ මවාගත් කියන අර්ථය ලබා දීම සාධාරණ නැද්ද? සාධාරණයි. දැන් මවාගෙන නැහැ සිහින මේ හරියේ මේ වචනවලට එක සිහිනයක්වත් අවදි වෙන්නේ නැහැ. එක සිහිනයක්වත් අවදි වෙන්නේ නැහැ. සහ සීන අවදි වෙනවද? සීන නැහැ. අනේමයි අපේ මේ සිහින වල තත්වය. තේරුණානේ? දැන් කොහෙද අපි මේ ඉන්නේ? මේ අපි ගත්ත ටික අපිට තේරෙන ටික හරි කියලා දැනගෙන ඉන්න ඕන. ඔක විසිකල්ලා දාන්න. මේ මගේ අත්වාදය. මං විසින් හදාගන්න ලද මවාගන්න ලද සිහිනේ මේ තියෙන්නේ මේ සත්‍ය නෙවෙයි. මට තේරෙන විදිය හරි කියලා හිතාගෙන ඉන්න ඕන. වහා මේ පිළිබඳව දැන් ඔන්න ඔකෙන් තේරුම් කරගන්න. එහෙමනම් මම මගේ සංඥායි කියලා අරගෙන මේ මාතර දුක්ුණේ අපරාධේ. ප්‍රශ්න මොකවත් ලෝකේ නැහැ. තියෙන්නේ ඔකෝම මානසික ප්‍රශ්න. ලෝකේ හරි ස්වභාවිකයි. මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ කියලා හිතන තැනම තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියලා හිතන එකම තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියලා හිතුවොත් ඒක ප්‍රශ්නයක් නේද? ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. මොටෝ සයිකලේ යන කට්ටිය මොටෝ සයිකලෙන් බහැලා පොඩි කාර් එකකට යන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන පිරිස නැද්ද? ඉන්නවා. යා මොටෝ සයිකලෙ ප්‍රතික්ෂේප. හැබැයි මොටෝ සයිකලයක් නැති අය අනේ මොටෝ සයිකලයක් තිබ්බනම් වැඩට යන්න කියලා හීන මවන අය නැද්ද? ඉන්නවා. ඊළඟට හොඳ කාර් එකක් තියෙද්දි දැන් මේ කාර් එක පොඩ්ඩක් පරණයි කියලා නේද? එහෙම නැත්නම් මේ කාර් එකට වඩා අලුත් එකක් හරි ලොකු එකක් හරි ගන්න ඕනේ කියලා සිහිනියට එන්නේ නැද්ද? එනවා. එතකොට එක්කෙනෙකුට විසඳුමක්, තව එක්කෙනෙකුට ඒක එච්චර ගියා නෑ. අර අතහරින දේ තවත් එක්කෙනෙක් බොහොම උජාරුවෙන් අරගෙන සතුටු වෙන මට්ටමට තියෙනවා. ඉතින් ඒක තමයි මේ මානව ලෝකයේ ස්වභාවය. එක්කෙනෙකුට ඒක අගයක් නැති වෙනවා, තව කෙනෙකුට අගයක් ඒ තුල සෑදෙනවා. ඉතින් මේ භාවිතා කරන සංඥාවල් සමුදායම මිරිඟුවා මායාව රැවටීමක් එවන් වූ වේගයක් මම මගේ ආත්මය කියලා අල්ලගත්තහම, මේක මගේ ජීවිතය කියලා ගත්තහම, මේක මගේ සත්‍යය කියලා ගත්තහම, මේක මගේ අදහස, මේක මගේ සංකල්පය කියලා ගත්තහම ඒ තුල මොන තරම් දුක, පීඩාවක්, වේදනාවක් මිනිස්සෙක් විඳිනවද? එහෙමනම් දැන් ඔය තියෙන ඔළු ගෙඩියේ තියෙන සංඥාවල් ටික නිකන් අරන් දාන්නකෝ. අර හත්තිය පල්ලල්ලල වගේ තියෙනවා වගේ දංකොඩේට ඇලිලා තියෙනවා සමහර ඒවා. ඒ කියන්නේ හරි අමාරු වස් කරන්න. ඒව වතුර ටිකක් දාලා පොඟවල අයින් කරනවා වගේ අපේ හිතත් අපි සම්පූර්ණයෙන්ම සූරා සෝදා ඉවත් කරගත්තා. එහෙමනම් තේරුම් කරගන්න ඕන සම්බේ සංඛාරා අනිච්චයි. ඒ කියන්නේ බත් ඇලියේ තියෙන බත් ඇට ටික, මේ සංස්කරණය ටික අනිච්චයි. දැන් සබ්බේ සංඛාරා නිච්චා කියන තැන නේද මේ පුතජයයි ඉන්නේ? නිච්චං කියන තැන තමයි ඉන්නේ. නිට්ටයයි කියලා අල්ලගෙන තියෙන්නේ. මේ මගේ අදහස, මේ මගේ සංකල්පය, මේ මගේ හැඟීම, මේ මගේ අයිඩියා එක නේද? ඕම හිතලා එයා අල්ලගෙන ඉන්නේ නිච්චං කියලා. මේ මගේ ආගම, මේ මගේ සංස්කෘතිය, මේ මගේ රට, මේ මගේ ගෙදර, මේ මගේ ගම, මේ මගේ නෝන, මේ මගේ මහත්ය, මේ මගේ දරුව, මේ මගේ ධනය කියලා නිච්චං කියලා අල්ලගෙන තියෙනවා. ඒ ඔක්කොම තිබුණා මේ හැබැයි තේරුම් ගන්න විතරයි තියෙන්නේ මොකද්ද? අනිච්ඡං කියලා. හේවයින් කරන්න යන්න එපා පිටින්. අනිච්ඡං කියලා තේරුම් කරගන්න. අනිච්ඡං කියලා අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක තමයි අනිච්ඡං කියන්නේ මොකද්ද? නিত্য වෙන්නේ නැති නිසා. මොකද නিত্য වෙනවා කියලා කියන්නේ මම මගේ ආත්මය කියලා ගැනීම, දැනීම. ඒක අතකින් ගැනීම කියලා කියන්න පුළුවන්. ඊටත් වැඩිය හොඳයි දැනීම කියලා. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඔබට පාලනය නැති තැනකින් ඒක වෙන්නේ. ඉබේ වෙන සිද්ධියක්. ඒ නිසා ඒක දැනීම, නිච්ඡං කියලා දැනෙන්න පටන් ගන්නවා. ගන්න ඕනේ පුතඥන කෙනාට ඒක ඉබේම දැනෙනවා. හැබැයි ආත්ම පරිවර්තනේ සිදු වුණාට පස්සේ එහෙම හිතන්න ඕනේ අනිච්ඡං කියලා ඉබේම අනිච්ච වෙනවා අවබෝධය නිසා. මේවා කැඩෙනවා බිඳෙනවා කියන එක නෙවෙයි අනිච්ඡං කියන්නේ. ඒක තමයි අපි වරදවාගත්ත ලොකුම දේ. අනිච්ඡං කියන්නේ මොනම විදියකින්වත් ඇලීමකින් ගැටීමකින් නිච්ච කරගන්නේ නිත්‍ය කරගන්න නැති ස්වභාවය. ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් නිත්‍ය කරගන්නේ නැහැ. ద్వේෂයෙන් පිළිකුලෙන් හරි නිත්‍ය කරගන්නේ නැහැ. දැන් පිළිකුල නිත්‍ය කරගන්නවද? ලස්සන රූපය අනිත්‍යයි කියලා අපේ සමහර හාමුදුරුවන් වහන්සේලා සහ ගිහියෝ දෙන උපදේශවල තියෙන මොකද්ද? ඇටකටු නිත්‍යයි. ඒ කියන්නේ මස් අනිත්‍යයි, ඇටකටු නිත්‍යයි. ඇටකටු නෙවෙයි අලුත් අනිත්‍යයි නේන්න. ඈ අලුත් අනිත්‍යයි. ඒ ඔක්කොම ගිහිල්ලා ගිහිල්ලා දැන් ඉතින් රූප ලෝකේ කැඩුවනේ බිඳුවටම. අන්න ඊට පස්සේ දැන් ඇටකටුත් අනිත්‍යයි, අලුත් අනිත්‍යයි කිව්වට පස්සේ දැන් අලුත් නෑ මෙයාට විදර්ශනා කරන්න. දැන් කොහෙද හැරෙන්න වෙන්නේ? දැන් තමයි හැරෙන්න වෙන්නේ. ලෝකේ නෙමෙයි මේ පස්සේ තියෙන්නේ, මනසේ කියලා. අන්න එතෙන්ටවත් ඇවිල්ලා ඔය ඉන්න පිරිස හැරිලා බැලුවොත් අඩුම තරම ඇටකටු වලින් එහාට ගිහිල්ලා අඩුවලටත් ගිහිල්ලා අලුත් අනිත්‍යය කියලා අලුත් ඉවර වුණාට පස්සේ අලුත් ගණන් කරනවනේ එක එක අලුත් ගණන් කරලා ඉවර වුණාට පස්සේ අන්න හැරිලා බලන්න වෙනවා තමන් දිහාට. එතකොට පේනවා මේක ඇටකටු වල අලු වල තිබිච්ච ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තිබුණේ පංච උපාදානස්කන්ධයේ ප්‍රශ්නයක්, මානසික ප්‍රශ්නයක්. තාම සංඥාවල් ටික තියෙනවා. ඈ ඉතින් බොහෝම මේ වැරදි තැනක් සංඥාව සංඥාවකින් යටපත් කරන්න පුළුවන් කියලා හිතන එක බැහැනේ. ඒක හොරාගේ අම්මගෙන් පේනහනෝ වගේ වැඩක්. ඒක තේරුම දන්නවනේ නේද? හොරාගේ අම්මගෙන් පේනහුවාම කවදාවත් මගේ පුතා හොරයි කියලා කියන්න ලැස්සේ නැහැ කියනවනේ. ඒක තමයි හොරාගේ අම්මගෙන් පේනහනෝ කියන මේ වචනේ වහරේ තියෙන්නේ. ඒ වගේ තමයි සංඥාවෙන් සංඥා යටපත් කරන්න බෑ. රූපයෙන් රූපය යටපත් කරන්න බෑ. වේදනාවෙන් වේදනාව යටපත් කරන්න බෑ. සංකාරයෙන් සංකාරය යටපත් කරන්න බෑ. විඥාණයෙන් විඥාණය යටපත් කරන්න බෑ. දෘෂ්ටියෙන් දෘෂ්ටි යටපත් කරන්න බෑ. සංකල්පෙන් සංකල්ප යටපත් කරන්න බෑ. වචනයෙන් වචනය යටපත් කරන්න බෑ. ඔය විදියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධියෙන් සමාධිය යටපත් කරන්න බෑ. සිහියෙන් සිහිය යටපත් කරන්න බෑ. ක්‍රියාවෙන් ක්‍රියාව, ජීවිතාවෙන් ජීවිත ආදී වශයෙන් මේ අටම එහෙම තමයි. ආයෙත් ඒවා යටපත් කරන්න බෑ. එකයි සෝමහ. එහෙමනම් අපි එකක් යොමු කරලා ඒකෙන් තව එකක් යටපත් කිරීමේ ක්‍රමවේදය අපිට අස් කරන්න සිද්ධ වෙනවා. කෙනෙක් දාලා තව එකක් යටපත් කරන ස්වභාවය කරන්න බෑ කියලා තේරුම් ගන්නවා. ඒක තමයි හැටි. දැන් අපේ අතීත පරම්පරාව ගැන හිතන්න ගියොත් බුදුහාමුදුරු දේශනා කරනවා මුළු ලෝකෙම තියෙන ගස් ටික කපලා Taman ළඟට ගන්නවා. අඟලි කෑලි වලට කඩ කඩා තියෙනවා එක එක කෑල්ල. මේක මගේ තාත්තගේ තාත්තා. මේක ඒ තාත්තගේ තාත්තා. මේක ඊළඟ තාත්තගේ තාත්තා. මේක ඒ දාත්තගේ තාත්ත කියලා මෙහෙම වෙන් කරනවා කියනවා. පරම ගස්වල සියලුම ලෝකේ තියෙන ගස්වල කොලාතු ඉවර වෙනවා, පරම්පරා ඉවර වෙන්නේ කියනවා. දැන් අද මේ ලෝකෙට මේක තේරුම් කරලා දුන්නොත් මේ ජාති ආගම් වාද මොකක්වත් ඇති වෙනවා. වෛර කරන එක මේ අපි ඔක්කොම එකම තැනකින් බිඳිලා එන මිනිස්සුයෝ කියලා තේරුම් ගත්තොත් එහෙම වෛර කරන ස්වභාවය නැති වෙන මේ රට මුස්ලිම් රටක් කරන්න හදනවා, Hindu රටක් කරන්න හදනවා, මේ සිංහල රටක් කියලා හදනවා. දැන් ඒගොල්ලන්ට ඒ අයිතිවාසිකම් දීලා අපේ ඉන්න මෝඩ දේශපාලකයොත් හිතනවා මේ ජාති වෛදේ නැති කරන්න පුළුවන් කියලා. ජාති ભેද වැඩි කරන්න ශ්‍රී ලංකා රජය දැන් දෙමළ ඉස්කෝල වෙනම, මුස්ලිම් ඉස්කෝල වෙනම, සිංහල ඉස්කෝල වෙනම, එහෙම නෙමෙයි, එහෙම බෑ. ශ්‍රී ලාංකික පාසල් ක්‍රමයක් හැදුවනම් කිසිම පාද ભેදයක් නැහැ. මේ ජාතික ඓතිහාසිකම් වෙන වෙනම, අමුතු අමුතු ආගමික ඓතිහාසිකම් වෙන, මෙහෙම නෙමෙයි, එක නීතියකට සාධාරණ ලෝකේ යුක්තිසහගත පදනමකට ගෙනාවනම් මේ රටේ ප්‍රශ්න නැහැ. එහෙමනම් පුජ්‍යලයෝ තුල වාද ભેද ඇති කරන්නට රුකුල් දීම කියන්නේ අනාගතයේ තව තව යුද්ධ ප්‍රශ්න ඇති වෙනවා. ඈ ඒගොල්ලන්ට වෙන වෙනම පාලන තන්ත්‍ර, වෙන වෙනම කොටස්, වෙන වෙනම දිස්ත්‍රික්ක, වෙන වෙනම පළාත්, ඒ ඉල්ලන්නේ මොකටද? අනාගතයේදී අතිශය බලය තහවුරු කරගෙන ප්‍රතිවිරෝධයක් තනා ගැනීමටමයි කියන එක තේරුම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මනුස්ස සිතේ ස්වභාවය. මනිත ස්වභාව සිතේ ස්වභාවයත් ඒකයි. එක එක දෘෂ්ටිගත වීම බවට පත් වුණාට පස්සේ, ඒව තහවුරු වුණාට පස්සේ සමහර වෙලාවට ඒවයි අතහරින්න ඒ සිතම කැමති නැහැ. පදිංචි වුණාට පස්සේ ඒක ඇලෙනවනේ. ඒක තමයි ස්වභාවය. අර අඳගොයි පනත කියන එකක් වගේ මම කිව්වා වගේ, දවසක් යම් දෘෂ්ටියක යම්කිසි කාලයක් පුජ්‍යලයක් වෙලුණාට පස්සේ ආයි එකින් ගලවන්න බැහැ. ඒක මගේ කියලා, ඒක මගේ ආත්මය කියලා ඒකට තදින් වැළඳ ගන්න ස්වභාවය, වෙලෙන ස්වභාවය තියෙනවා. ඒ තමයි අනවබෝධයේ සිටෙහි තියෙන තත්වය. දැන් ඔබේ සිතේ මොකද්ද ගන්න පුළුවන්? හරිය නම්වත් තේරෙනවද මේ සිත මායාවක්, මේ සිත මිරිඟුවක්, මේ සිත පස්සේ දුවන එකේ තේරුමක් නැහැ කියලා, මේ සිත මම මගේ ආත්මය කියලා ගන්න එකේ තේරුමක් නැහැ කියලා? අත්හරින්න දෙයක් නෑ, අතහැරෙන්න ඕන. අවබෝධය පූර්ණය වෙනකොට අතහැරෙනවා. ඔන්න එකපාරටම කෙනෙක් සුපර් මාකට් එකකට ගිහිල්ලා මොනවා හරි ඉලෙක්ට්‍රොනික බඩුවක්, අපි කියමු වොෂින් මැෂින් එකක් කියලා, ගන්න ලෑස්ති වෙනවා. එයා කවුරු හරි එක පාට කියනවා, ආ මේ වොෂින් මැෂින් එක හොඳයි, මේක මේක මෙහෙම හොඳයි කියලා කියනවා. කියලා දැන් හොඳට මේ ගිහිල්ලා මේකේ ලස්සනටයි, හැඩයටයි, මේ ස්වභාවයටයි, මිල ගණන් වලටයි ඔක්කොටම හිත ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ නෝනා මහත්තයා දෙන්නම කියලා අපි මේ වොෂින් මැෂින් එකම ගමු කියලා කියාගෙන ඉන්නවා. ඉන්න වෙලාවේ ඔන්න එනවා ඒක ඇතුලේ වැඩ කරන කෙනෙක්. එයා ඊට පස්සේ කියනවා, ආ මේ වොෂින් මැෂින් එක නම් ඕන දැන් ගෙන්නන්නේ නැහැ. මේක මේ කැඩිලා තියෙන්නේ, මේක පරණ වොෂින් මැෂින් එකක්, මේක ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ කියලා. දැන් ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ කියලා කියනවා. මේකේ ඇංජිමක් නැහැ, වැඩ කරන ඒ බාල්දි මොකවත් නැහැ, නිකන් මේ කවර් එක විතරයි තියෙන්නේ. මේකේ නිකම් ප්‍රදර්ශනයට තියලා තියෙන කියලා. දැන් මොකද වෙන්නේ? අර හිතේ දිවිච්ච ඔක්කොම ටික දිය වෙලා යනවා. රෙදි සෝදන්නත් බෑ, එන්ජිමකුත් නෑ, මොකවත් නෑ, කවරේ විතරයි තියෙන්නේ මේ ඉස්සර දිවිච්ච එක. මේ දැන් මේ ප්‍රදර්ශනයට තියලා තියෙන එකක් විතරයි කියලා කියනවා. ආන්න ඒ වගේ දැන් ඒක හිතෙන් ඉබේ හැලුන්නේ නැද්ද? අර අවබෝධය ඇති වෙනවත් එක්කම අර ආසාව ඉබේම හිතෙන් හැලිලා ගියා. මේම සිතෙන් හැලිලා ගියා. මේක ස්වභාවයේ මේකයි කියලා ඉවරලා තේරුම් කරගත්තා. පිළිකුල් සහගත කියන මට්ටමට එන්නේ නැතුව යම් ආසත්ත ප්‍රසාදනීය ගුණයකට ඇවිල්ලා තියෙන පුජ්‍යලයකටත් යම් ප්‍රමාණයකට ඒ කාරණේ පිළිබඳව යථාර්ථය වටහා දීමෙන් ගලවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ඒ දෙතිස් ගුණපයන් ඒ අසුබ වගේ දේවල් යම් යම් අයට යම් යම් කාරණා පිළිබඳව ශරීරයකට ඇලුම් කරන කෙනෙකුට ශරීරය පිළිබඳව ආදීනමය, වස්තුවට ඇලුම් කරන අයට වස්තුව පිළිබඳව ආදීනමය. එහෙම නැතුව ඒක මේ හැම කෙනෙකුටම යෝග්‍යයි කියන්න පුළුවන් කම නෑ. හැම කෙනාම ඒ තුලින්ම යැපිලා මේ නිවන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා එකක් නැහැ. එහෙම නිවන් දකින්න බෑ. ඇටකටුවලින් නිවන් දකින්න බෑ. ඒ தත්ත්වේ දැන් Taman ඉසිත ඇලිලා නැත්තම් ඈ ඒකට අවශ්‍ය කරන්නේ එහෙම එවැනි විදර්ශනාවක්. දැන් ධනයට ඇලිච්ච නැති කෙනෙකුට ධනයේ ආදීනමේ කියමින් මම කියන්න ඕනේ නෑ. කුලයට ඇලිච්ච නැති කෙනෙකුට කුලය ගැන කියමින් ආදීනමේ කියමින් මම කියන්න ඕනේ නෑ. ආහාරට ඇලිච්ච නැති කෙනෙක් නේ, දැඩි පෙරේත නැති කෙනෙකුට ඒකේ ගැන ආදීනමේ කියමින් මම කියන්න අවශ්‍ය නෑ. ඈ එහෙමනම් අපි අපිට බණ අපි සොයා ගන්නත් ඕන, අපි ධර්මයේ කියන්නත් ඕන. ඒ පුජ්‍යලයාගේ තියෙන ගැටළු ස්වභාවය බලමින් දැන් මෙතන කවුරුත් සිත් බලලා පින්නතුන්ට කියලා දෙන්න කෙනෙක් නැති හින්දා පින්නතුන්ට තියෙන එකම පිළියෙල සරණ මොකද්ද? තමන් තමන්ගේ බැඳීම් සොයා ගන්න ඕන. තමන් තමන්ගේ බැඳීම් සොයා ගන්න, තමන්ගේ බැඳීම් නැති නිශ්චල මනසක් තියෙනවද? එහෙම නැත්නම් ආසත්ත යමුරු බැඳීම තියනවද කියලා බලන්න. එහෙම බැඳීම් ඇති වෙන්නේ වටිනාකම අනුවත් නෙමෙයි සමහර අයට. දැන් බුදුරජාණන් වහන්සේගේ අතීත කතාවක් තියෙනවා. ඒ සමයේ එක භික්ෂූන් වහන්සේ නමක් ඇලිලා සිටියේ සිවුරට. ආරාම ඊට වඩා වටිනවනේ, සිවුරෙච්චර වටින්නේ නැහැ නේ, රෙදි කෑල්ලනේ. නමුත් ඒක ඇලෙනවා. ඒක තමයි බැඳීම කියලා කියන්නේ. ඒක තමයි ස්වභාවය කියන්නේ. සිවුරට ඇලිලා ඉන්නවා, සිවුර අඳින්න බැරි වෙලා පුතජන මට්ටමින් අපවත් වෙනවා. අපවත් වුණාම අරගේ මැක්කෙක් වෙලා ඇවිල්ලා උපදිනවා. ඊළඟ හිටපු ගෝලයෝ දෙන්න සිවුරට pore කරනවා, මේ සිවුර මටයි අයිති වෙන්නේ කියලා. එක්කෙනෙක් කියනවා මම වැඩිමල් ගෝලයා, අනිත් එක්කෙනා කියනවා මම තමයි සාත්තුකලේ. සාත්තුකාරයටද අයිති වෙන්නේ, වැඩිමල් ගෝලයටද අයිති වෙන්නේ මේක ප්‍රශ්නේ. ඒ අතර අරකේ මැක්කෙක් ඇවිල්ලා ඉදිනවා. ඉතින් ගුරු හාමුදුරුව ළඟට ගිනිච්චාම ඔක පෙන්නලා කිව්වා ඔය කොහොම තියෙන්න අරින්න කියලා. ඒ වාගේ කෙනෙක්ගේ බැඳීම් කියන එක සමහරලාට අල්ප දෙයකට වෙන්න පුළුවන්. ඒ බැඳීම් තිබුණට කමන්නේ නැහැ, ඒවා ගලවා ඉවත් කරන්න පුළුවන් මට්ටමේ බැඳීම් නම් ඒක එච්චර ගැටලුවක් නැහැ. අපි උදාහරණයක් වශයෙන් කටපැල්ලම් කහටපැල්ලමක් කියලා එකක් ගත්තත් එහෙමයි. මේ පොළොවට වැටෙන සමහර පැල්ලම් කුණු දුවිලි ඉතාම ලෙහෙසියෙන් පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා ඒවා බොහොම තදයි, හරි යැලිලා තියෙන්නේ, තදින් අල්ලලා තියෙන්නේ, ඉවත් කරගන්න බෑ. ආන්න ඒ දැඩි ලෝභ ద్వේෂ මෝහ ස්වභාවය හෙවත් තදින් වැළඳගත් කහටපැල්ලම් වාගේ ලෝභ ద్వේෂ මෝහ තණ්හා මාන දිට්ටි තමයි මේ නිවනට බාධා. අනිත් දේවල් ඔක්කොම තියෙනවා. වාහනයකින් අපි ගමනක් යනවා කියන්නේ කුඩා කුඩා වලවල් කඳු ගැටි ප්‍රශ්නයක් නෙමෙයිනේ. අපිට තියෙනවා ඔව් තරණය කරන්න බැරි මට්ටමට ලොකු වලවල් තියෙන ගැටිති තියෙන ගැප් තියෙන අවස්ථා. අනේ අවස්ථාව තමයි අපිට බාධකයක් හැටියට පවතින්නේ. ඒ වගේ තමන්ගේ ආසත්ත බැඳීම අනිවාර්යෙන් විදර්ශනාවට ගන්නට ඕනේ. ඒක ගැන ආදීනවය බලන්නට ඕනේ. ඒක හිත නිදහස් කරගන්නට ඕනේ. අපිට කලින් කියලා තියෙනවා අර වයසක අම්ම කෙනෙක්ගෙන් මම දවසක් ඇහුවා, ඔය අම්මගේ හිතේ තදින් ඇල්ල තියෙන මොනවා හරි බැඳීමක් තියෙනවද කියලා. මොකද ඒ අම්මලාට රබර් රතු තේ වතු හැරෙමින් තිබුණා. දෙවට ඇල්ල තියනවද කියලා නෑ. ඒ අම්මා කිව්වේ ඔය එකකටවත් නෙවෙයි සායනහස, මගේ හිත ඇල්ල තියෙනවා මංගල සාරියට. දැන් අවුරුදු 50ක් විතර වෙනවා සාද මංගල සාරියට තාම තියෙනවා මං ඕක දවසට සැරයක් විතර උදේට අරගෙන මේ අත දාලා තියනවලු ආයි මේකේ මං කෝ කොහොම තියාගෙන ඉන්නේ මම මලත් ඔය කබඩ් එකේම උපදින්නේ ඉඳයි ඒ නිසා ඕක මේ රෙදි කෑලි වලට කබලා ඔය ජලෙල් රෙද්දකට හරි දෙන්න කාට හරි ඔය තැනකට හරි ඉරලා ඉරලා මේ අයින් කරන්න කියලා ඊට පස්සේ ඒ වගේම ළමා නිවාසයකට ඒක ජනෙල් රෙදි හදලා වගේ මේ දීලා තියෙනවා ඊට පස්සේ හැව දැන් මොකද දැන් එහෙම එකක් නැහැ දැන් උදේට බලන්න ඕනේ කියන අදහසක්වත් ඒ සාරියේ කියන සංකල්පයක් ගන්න නැහැ දැන් ඒක කෑලි වලට කපලා මහලනේ තියෙන්නේ දැන් හිතෙන්නේ දහස් කිව්වා ඒ වගේ තමයි ඒක ස්වභාව ධර්මයෙන් හරි එහෙම නැත්නම් අපි විසින් හරි ඒක වෙනස් කරගන්න ඕනේ එහෙම නැත්නම් බෑ දැන් මාන්න උද්දච්චකම තියෙනවා සමහර අයලා දැන් බුද්ධ කාලේ එක සමයක මේ එක භික්ෂුන් වහන්සේ නමක් බොහෝ රහතන් වහන්සේලා බිහි කළා දහම්මගට යොමු කළා ගෝලියෝ මහාන කරගෙන නමුත් උන්වහන්සේට අරිහත්ත්වයට පත් වෙන්න බැරි වුණා ඇයි බැරි මට මෙච්චර ගෝලියෝ ඉන්නවා මට මෙච්චර පන්සල තියෙනවා මෙච්චර දැන හැඳුනුම් අය ඉන්නවා කියලා මාන උද්දච්චකමක් තියෙනවා අවසානයේ තමන්ගේ ගෝලයට කියනවා මාව අනේ අවබෝධයටපත් කරවන්න කියලා. ඊට පස්සේ ගෝලය කියනවා එහෙම බෑ. එහෙමනම් මං කියන විදියටම වැඩ කටයුතු කරන්න ඕන කියලා. හා කියනවා. හා කිව්වහම මොකද කරන්නේ? අන්නතර අර මඩ වගුරක් තියෙනවා. අර මඩ වගුරේ මං ඇති කියනකම් උඩපණින්න ඕන. කාටද කියන්නේ තමන්ගේ මේ ගුරුන් අහසට? මේ ගුරුන් වහන්සේ කල්පනා කරා මේ ලස්සනට හිස බාලා ලස්සනට සිවුරු ඇඳලා පිළිවෙලට ආඩම්බරයට මැති ඇමතුවරු ගොඩාක් අඳුරන ගොඩාක් පළාතේ සම්භාවනීය ගෝලියෝ සිය දහස් ගාණක් ඉන්න මේ මට මඩ ගොඩේ නටන්න ඔව් නටන්න ඕන අනේ ඉතින් අර උන්වහන්සේ අර සිවුරු දෙමනකන් ඇඟේ මඩ ගෑවෙන කම්ම නටන්න සිද්ධ වෙනවා ඔය සෙන් දහම එහෙම ඔය තියෙනවනේ ක්‍රමවේද සෙන් දහම ඔව තියෙන තනි කර අවබෝධය ඇඟින් මතු කරන්නේ ඒක කනට නෙමෙයි දෙන්නේ ඇඟින් මතු කරන ක්‍රමවේදයක් තියෙනවා තේ අරම ඇති වෙනකන් නටනකොට ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ තමන්ගේ අරමාන්නේ සිතෙන් ඒ පහවීම පමණින් ධර්මයේ දකින්නේ නැහැ ඒ ධර්මයට තියෙන බාධාවක් ඉවත් කර ගැනීමක් මිස ධර්මයේ දැකීමක් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟටයි ධර්මයේ දේශනා කරන්න පුළුවන්. ඇදෙන්නේ ඉස්සෙල්ලම තමන්ගේ තියෙන මේ මාන දිෂ්ටි ඉවත් කර ගන්න ඕන, ඊට පස්සේ මඟ පාද ගන්න ඕන, ඊට පස්සේ මඟ ගමන් කරන්න ඕන කියන කාරණයක් තියෙනවා. ඒ නිසා අපි අනිකුත් කර්මස්ථාන වලින් මම කල්පනා කරනවා අර මග පාදා ගැනීමක් යම් අවිරතාවයක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි ඒක වැඩිපුර කරොත් ඒක මග අහුරා ගැනීමක් බවට පත් වෙන්නත් පුළුවන්. දැන් ඖෂධයක් වුණත් ඒකනේ. වැඩිපුර ගත්තොත් ඒකම තමන්ට අවිරතාවයක් බවට පත් වෙනවා. අපි හිතමු ප්‍රෙෂර් එකට ගන්න පෙති එකයි දෙන්නේ. ඒ වන්සේ 4-5ක් ගත්තොත් ඈ ඒක ලෝ ප්‍රෙෂර් වලට හැදලා එහෙම නැත්නම් හයි ප්‍රෙෂර් වලට හැදලා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒකට එන්නේ. ඒ නිසා අතිශය පරිස්සම් වෙන්නට ඕනේ. තමන්ගේ සිත එක කටයුතු කරද්දී. සිත එක කටයුතු කරද්දී අපි අතිශයින්ම සැලකිලිමත් වෙන්න ඕන. වඩා බුද්ධිමත් වෙන්න ඕන. බොහොම කැපවීම කරන්න ඕන. එහෙමනම් අපි ටික වෙලාවක් මේ භාවනාත්මක යෙදීමක් පුරුදු කරනවා. මුකුත්ම මම කියන්නේ නැහැ. නිකං ඇස් දෙක පියා ගන්න. සමහර වෙනතුන් අසන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපි බොහොම බණ අහනවා, ඇයි අපිට ඒ අවබෝධය නැත්තේ කියලා. නැත්තම් තේම තේරෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. විමසනවා. ඒ ඇයට දෙන්න තියෙන උත්තරය තමයි තේරුම් ගන්න උත්සාහ කරන තැන තේරුම් යන දෙයක්. එහෙම නැත්තම් ඇති වෙන අවබෝධයක් මිස තේරුම් ගන්න පුළුවන් දෙයක් නම් නොවේ කියලා. ඒක පැහැදිලිද කියපු කාරණේ? තේරුම් ගන්න උත්සාහ කරන තැන, එහෙම නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන ඒ ක්‍රමවේදය තුල ඔබට තේරුම් යන දෙයක්, තේරුම් ගන්න උත්සාහ කරන තැන තේරුම් යන දෙයක් තේරුම් ගන්න දෙයක් නොවේ. තේරුම් ගන්නවා කියන්නේ තේරුම් උත්සාහ කරනවා තේරුම් ගන්න. ඊට පස්සේ ආයක ප්‍රතිඵලය හැටියට තේරුම් ගන්නවනේ. තේරුම් ගන්න දෙයක් නොවේ මේක, තේරුම් යන දෙයක්. තේරුම් ගන්නවා කියන වචනේ තේරුම් යනවා කියන වචනේ දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. තේරුම් යනවා කියලා කියන්නේ ඉබේ සිද්ධ වෙන දෙයක්. තේරුම් ගන්නවා කියන්නේ ඔව් මම විසින් කරන දෙයක්. ඒ නිසා ඒ වචන හරියටම පාද ගන්න. ඒ නිසා තේරුම් ගන්න උත්සාහ කරන තැන තේරුම් ගන්න දෙයක් නෙවෙයි. මේ ධර්ම අවබෝධය කියන්නේ තේරුම් යන දෙයක්. තේරුම් යනවා, තේරුම් වෙනවා, තේරුම් ගන්න දෙයක් නෙවෙයි. ඒකත් උපකාර වෙනවා ඔබ වහගෙන යන්න. ඔබට ඔබේ මහන්සිය කැපවීමේ ධර්මයට ඒ දේ උදා වේවි. ගමහරහ දුවනා වගේ තමයි ඔබේ කාය බලය ශක්තිය කැපවීම අනුව තමයි ඔබ පළවෙනියද දෙවෙනියද තුන්වෙනියද පැය 5ක් 6ක් ගත කරනවද, එහෙම නැත්නම් පැය 10ක් වෙනවද, පැය 7ක් 8ක් වෙනවද කියන එක තීරණය වෙනවා. ඒ ඔබේ සහය මත. ධර්ම අවබෝධය කියලා මොනවා හරි මවාගත්ත දෙයක් තමන් ලබා ගන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ මනස නිශ්චල වෙන්න, නිහඬ වෙන්න. සමහර අයට තමන්ගේ මනස සම්පූර්ණ සමහර අයට සැඟ වෙනවා. මනස සැඟ වෙලාට පස්සේ හිතනවා මගේ හිතේ මුකුත් නැහැ කියලා හිතනවා. ඒත් හොඳින් අවධානය යොමු කරන්න ඔබේ කැඹුරු සිතෙහි යම් ස්වභාව ධර්මයක් තියෙනවා නම් මමත්වයක් තියෙන තමන්ට හසු වෙනවා. විඳීම නෙමේ ප්‍රශ්නේ මමත්වයෙන් විඳීම, දැකීම නෙමේ ප්‍රශ්නේ මමත්වයෙන් දැකීම. ගැනීම හෝ සිටීම නෙමේ ප්‍රශ්නේ මමත්වයෙන් ගැනීම සිටීම. දැන් මමත්වයෙන් තොර වූ කෙනෙකුට ගන්නවා සිතුවිලි. මොකද මමත්වයෙන් නෙමෙයි. විඳිනවා මමත්වයෙන් නෙවෙයි, දකිනවා මමත්වයෙන් නෙවෙයි, ක්‍රියා කරනවා මමත්වයෙන් නෙවෙයි, සිතනවා මමත්වයෙන් නෙවෙයි, සිතුවිලි එනවා මමත්වයෙන් නෙවෙයි බාරගන්නේ. ඒ නිසා සහනය තියෙනවා, යාට තියෙනවා, අර සෝවාන් මාර්ගඵල සමාපත්තිය තියෙනවා. එතහාට දිනු වුණාම තවත් සකුදාගාමි මාර්ගඵල සමාපත්තිය, ඈ අනාගාමී මාර්ගඵල සමාපත්තිය, අරිහත් මාර්ගඵල සමාපත්තියක් තියෙනවා. සෝවාන් කෙනාට තියෙන මාර්ගඵල සමාපත්තියේදී මෙන්න මෙච්චරයි දැනෙන්නේ නැත්තේ. මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස වලින් තොර වූ මාර්ගඵල සමාපත්තියක් ඇවිදිද්දි, වාඩි වෙලා ඉද්දි, නිදාගනින්දි, සිටගනින්දි මේ හතර ඉරියව්වෙම දැනෙනවා. ඒ වඩා ප්‍රකට වෙනකොට ඊළඟ තත්ත්වයන් වලට එයා දියුණු වෙවි යන ස්වභාවයක් වෙයි තියෙන්නේ. ඉතින් ඒ සමහර අයගේ එකවරම සකුදාගාමී ඵල සමාපත්තියේ සිත පිහිටන සමහර අයගේ කෙලින්ම අනාගාමී මාර්ගඵල සමාපත්තියේ පිහිටන සමහර අයගේ කෙලින්ම අරියත් මාර්ගඵල සමාපත්තියේම පිහිටනවා. දැන් විභාගයක් ලැබුවාම අපිට සාමාර්ථ හම් වෙනවනේ. පළවෙනි පන්තියේ සාමාර්ථය කියලා එකක් හම් වෙනවා. සමහර අයට හම් වෙනවා දෙවෙනි පන්තියේ සාමාර්ථය. ඒ කියන්නේ අනාගාම. තව කට්ටියට තුන්වෙනි පන්තියේ සාමාර්ථය. සමහර කට්ටියට හම් වෙනවා හතරවෙනි පන්තියේ. එහෙම නැත්නම් සෝහාන් මාර්ගඵල සමාපත්තියේ සාමාර්ථය. සමහර අයට හම් වෙනවා අසමත් කියලා. ඉතින් ඒ නිසා ඒ අයගේ දක්ෂතාවය යනවනේ. එකම ගොන්න එකම ගුරුවරුන්ගේ ඉගෙන ගත්තේ එකම පන්තිය හැටි සිටියේ. නමුත් පුජ්‍යල දක්ෂතාවය මත ඒ අයට ලැබෙන සාමාර්ථය ආන්න වෙනස් වෙනවා. ඒක ධර්මයට සාධාරණයි. ඒක ධර්මයට සාධාරණයි. ඉතින් කමන්නේ. ඉතින් අපි කියන්නේ වැඩි නෙමේ අපේ උනන්දුව තියෙන පළවෙනි පන්තියේ සාමාර්ථයක් හරි අරගෙන අර සතර අපායෙන් නිදහස් වෙලා සාංශාරික සතර අපායට යන්නේ නැති නියත සම්බෝධි පරායන ගුණයකට ගොඩට ඇදලා දැම්මට පස්සේ මේ මිනිස්සේ ගයක් හදාගෙන ජීවත් වෙනවද නැද්ද කියන එකේ මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අර ගිලිලා මැරෙන්න හදන මිනිස්සු පොඩ්ඩක් ගොඩට ඇදලා දැමීමේ අවශ්‍යතාවය අපිට කල්පනා කරලා තමයි මේ ඇත්තන්ට මේ අනුශාසනය කරන්නේ. නැත්තම් අසරණයි. ඔබමයි ඔබේ අසරණකම දුරු කරගන්න ඕන. මේ ආලෝකය ලබා දෙනකොට ඔබ වහවහ මේ ආලෝකයේ දෙසට ඇදෙන්න ඕන. මම පහන් කණුවක් වාගේ. නේද? පහන් කණුව කියලා කියන්නේ අර මොහොතේ තියෙනවනේ ආලෝක සංඥා ලබා දෙන පහන් කණුව. ඒ කණුවෙන් ඈත මොහොතට ආලෝකය වැටෙනවා. ඒ ආලෝකයට හඳුනාගත්ත කෙනා මෙහෙ තමයි ගොඩබිම තියෙන්නේ කියලා ඒ දීවරයෝ ඒ ආලෝකයේ දෙසට ඇදෙනවා. ඇදීමෙන් ඒගොල්ල ගොඩබිමට එනවා. ඒකයි තියෙන එකම විසඳුම. ධර්මයේ දෙසට ඇදෙන්න. මේ ධර්මයෙන් කියවෙන අපූර්වත්වයේ දෙසට ඇදෙන්න. දැන් වචන බොරු කියලා තේරුම් ගත්තනේ. නමුත් මේ බොරු වචනය ඔරුවක් ලෙස පාවිච්චි කරගෙන ආධාරකයක් වශයෙන් අරගෙන ඔබට ඉගොඩ වෙන්න පුළුවන්කම තියෙනවා. හරියට අපි කියනවා ගිලිල මැරුණොත් මැරෙන්නේ ජලය නිසා. ගොඩට આવොත් පීනලා ගොඩට එන්නේද ජලයම උපයෝගී කරගෙන. ජලයේ තෙරපලනේ ගොඩට පීනනවා කියන්නේ නේ. ආන්න ඒ වාගේ මේ වචනය තුල කෙනෙකුට ගිලිලා මැරෙන්නත් පුළුවන්, තමන්ගේ සංසාරික විමුක්තිය සොයා ගන්න නිවන් දකින්න පුළුවන්කම තියෙනවා කියන එක අපි මතක් කරගන්න ඕනේ. හොඳයි, ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න. හරි, විදර්ශනා භාවනාවේ පොතෙහි සඳහන් වෙන එක කාරණයක් අපි පැහැදිලි කරන්නේ දැන්. මුලත් කොලයක් හරි ඒකට හරියන්නේ මොකක් හරි භාණ්ඩයක් ගන්න පුළුවන් අපිටනේ. ලේන්සුවක්, එහෙම නැත්නම් බුලත් කොලයක්, එහෙම නැත්නම් මේ මගේ අතේ තියෙන වගේ මොන හරි මේ කැලක් මේ රිමෝට් එක වගේ එකක් ගන්න පුළුවන්. ඊළඟට අපි ඒකෙන් අපි පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ සමස්ත මානසික ක්‍රියාවලිය. සමස්ත මානසික ක්‍රියාවලිය එක සිද්ධාන්තයකින් පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒක ග්‍රහණය කරන්න, තේරුම් ගන්න, වටහා ගන්න හොඳ අවධානයක් තියෙන්න ඕන. මොකද්ද? ඇත කුමක්ද? බුලත් කොලයක් නම් කොළ පාට කොලයක් ඇත. මේක නම් කළු පාට, ඔව් මේක රිමෝට් එකක් ඇත. එතකොට පුටුවක් නම් මේක රතු පාට පුටුවක් ඇත. එතකොට ස්ත්‍රියක් ඇත, පුරුෂයෙක් ඇත, වාහනයක් ඇත, ඉඩමක් ඇත. ඊට පස්සේ ආයෙන සිද්ධාන්තේ මොකද්ද? ආයෙන බුලත් කොලයක් නැත. ඈ රිමෝට් එකක් නැත. ස්ත්‍රියක් පුරුෂයෙක් නැත. කාර් එකක් නැත කියලා. දැන් මේ දෙකීම පැටලෙන ස්වභාවයේ ලෝකේ මිනිස්සුන් ළඟ තියෙනවා. හැබැයි මේ දෙකීම සත්‍ය පවතින්නේ නැත. ඇත කියන සිද්ධාන්තය තුලද නැත කියන සිද්ධාන්තය තුලද සත්‍ය පවතින්නේ නැත කියන කාරණය පැහැදිලි කරලා දුන්නේ. එහෙනම් සත්‍ය පවතින ඔබ සත්‍ය දකින්න අවශ්‍ය නම් ඒ කාරණා දෙකෙන් එපිටට ගවේෂණයක් කරගත යුතුයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකම නේද ප්‍රතික්ෂේප කරන්නේ. සංසාරික ගමන කියලා පැහැදිලි කරන සංසාර ගමනක් නැහැ කියන එකයි අත කියන එකයි දෙකම ප්‍රතික්ෂේප කළා. ඒ දෘෂ්ටියක් නැති කර ගැනීමට ඒ බුදුහාමුදුරේ සේ දේශනා කරේ. එහෙම නැතුව මිනිස්සු සසර උපදින ස්වභාවයක් තියෙනවා. නමුත් ධර්ම අවබෝධයේ පිණිස අපි දෘෂ්ටි නැති කරන්නට නම් මේ ඇත කියන දෘෂ්ටියයි නැත කියන දෘෂ්ටියයි නැති කරන්නට ඕනේ. දැන් අපි බොහෝ වෙලාවට ඔය එන්නේ භාවනාවන් වලින් අපි කියලා දෙන්නේ නේද? මෙතන මේ මොකක්වත් නැහැ කියන දැනට එන්න පටන් ගන්න. ඉතින් නැහැයි කියන තැන සත්‍ය නැහැ. ඇත ඒක අපි පැත්තකට දැම්මහම නැත. ඊට වඩා එහා බලන්න අපිට පුළුවන්ද මේ ඉන්ද්‍රියන් වලින්? බෑ. බුදුරජාණන් වහන්සේ තමයි තේරුම් ගත්තේ මේ ඉන්ද්‍රිය සීමාවට වඩා වෙනස් පැත්තක් නම් මම ගන්න ඕන කියලා පළමුවෙන් සිතූ මහා පුරුෂයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. මේට වඩා නැහැ කියන දෙයට වඩා දෙයක් ගැන සිතුවා, කල්පනා කළා, දර්ශනය කරගත්තා, අවබෝධ කරගත්තා, ගමන් මඟ බවට පත් කරගත්තා, එෙහි කෙලවරටම ගමන් කළා. ඒ නිසා ඔබත් මෙන්න මේ නැත කියන සිද්ධාන්තය තුළ ඔබ හිර වෙනවා නම් ඔබ කල්පනා කරන්න මේ නැත කියන තැන නෙමේ සත්‍ය තියෙන්නේ. එතනින්නුත් ඔබට ගමන් කිරීමෙන් කියන අදහස ගන්න. ඒක මම මගේ යන්නේ. එතකොට ඔය අවුල් මොකක්වත්ම නැහැ. රස මොකක්වත්ම ඇති වෙන්නේ නැහැ. ඉතින් එහාට ගමන් මඟ තාම ලස්සන ගමන් මඟක්. ඒ නිසා හොඳ ප්‍රශ්නයක් අවදි කරේ. හොඳ ධර්ම කාරණයක් ඒකේ තියෙනවා. හැමෝම මේ විදර්ශනා භාවනා පොත බලන්න, තේරුම් කරගන්න උත්සාහ කරගන්න. ඒ අවබෝධයේ පිණිස දේශනා කරපු ධර්ම කරුණක් ඒ දේශනාව තුළ අවබෝධයටපත් වුණා. ඒ මව දැන් මේ මව ජීවතුන් අතර නැහැ. පහුගිය කාලෙදී ඇති වුණා. ඒ සමු ගැනීමත් හරි අපූරුයි. උත්පල වෙලා එක තැනට වෙලා සිටියේ. දරුවන්ට කිව්වා මට කොහොම හරි හාමුදුරුව බලන්න මාව කුද ගහලා හරි අරන් යන්න කියලා. බොහොම දුර ඉඳලා කුරුණෑගල ඉඳලා කරගෙන ඇවිල්ලා මම ඉතින් ආරාධනා කළා දරුවන්ට පේන්න හරි අම්මා ඉන්න කියලා. ඒ අම්ම කිව්ව කතා තමයි දැන් බෑ හාමුදුරුව දැන් ඇති. මම හිතන්නේ මට එහෙම ඇවිල්ලා කතා කරලා ඒක අවසර අරගෙන යන්න වගේ ආවේ. සම්මුගෙන යන්න සසරෙන් නිදහස් වෙන්න අවසර ගැනීමක් වගේ යන්නේ. ඇවිල්ලා ඊට පස්සේ ගිහිල්ලා සතියක් වගේ සතියක් හෝ දෙකක් ඇතුළත වගේ එතුමිය සමුගෙන ගිහිල්ලා තිබ්බා. කිසි මොකවත් නැහැ. පුතේ මට නිදි මතක් වෙනවා පොඩ්ඩක් කොළු අත ගන්න කියලා තියෙනවා එච්චරයි. කෑ ගැහෙන්නේ දැඟිලිලි විලාප දෙන්නේ මුකුත් මුකුත්ම නැහැ. කොළු අත ගාද හිමේ සැරේ නිදා ගත්තා වගේ ගිහිල්ලා පස්සේ තමයි දන්නේ නැති වෙලා කියලා. ඒ කියන්නේ මානසික වශයෙන් එයාට කිසිම ආතතියක් තිබිලා නැහැ. ප්‍රශ්න තිබිලා නැහැ. හොඳට නිදුක් නිරෝගී වෙන්නලා තියෙනවා. කතා කරන්නේ ඒක නේ කියන්නේ පුතේ මගේ ඔළුව අත ගන්න. ඒ කියන්නේ කතා කරන්න පුළුවන්. මෙහෙත් ආව අර කායික දුර්වලතාවය විතරයි. මනස ඍජු. නුවණ ඍජු. ඕනෑම බණක් වුණත් කෑ වාඩි වෙලා තිබ්බොත්. මනස ඍජු. එතුමේ ගුරුතුමියක් අවුරුදු 88ක් වගේ මං හිතන්නේ ලොකු වයසක් ගත කරලා තමයි එතුමේ නැති වෙන්නේ. ඉතින් එතුමිය මට බොහොම ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් සිටියා. ඒකට හේතුව දුරකතනෙන් ප්‍රශ්නයක් විසඳ ගන්නට කතා කරපු තැන අපි යෝජනා කරනවා ගෙදර ඒ පළාතේ වැඩසටහනක් සංවිධානය කරන්න අපි වඩින්නම් කියලා. සාමාන්‍යයෙන් මට එන ආරාධනා කැන්සල් කරන මම මේ අර විදියට ආරාධනාවක් කිරීම ගැන ඒගොල්ලෝ සතුටටපත් වුණා. මේ වැඩසටහනේ තව බොහෝ අය සිටියද ප්‍රධාන කාරණය සහ වැදගත්කම ඒ අදාළ මවට ලබා දෙමින් පැය දෙකකට ආසන්න ධර්ම දේශනාවක් කිරීමේදී එයාමන අවශ්‍ය කරන ඒ ධර්ම අවබෝධය ගොඩනගන්න හැකියාව ලැබුණා. හැබැයි ධර්මයේ අපි එදා විතරක් අහපු කෙනෙක් නෙමෙයි, ඊට කලින් ඉඳලා ධර්මයේ අසමින් සිටියා. මගේ විතරක් නෙමෙයි, තව බොහෝ පොතපත පරිශීලනය කරලා කියවල තේරුම් අරගෙන එක්තරා තැනක විතරක් සිර වෙලා ගොඩ වෙන්න බැරි වෙන්න තත්වයක සිටියේ. ඒ නිසා ඔබ වුණත් බොහෝ සංවර්ධනය වෙලා අවසාන පියවරේ දෙකේ තුනේ ඉන්නවා කියලා දැනගත්තොත් ඇත්තෙන්ම අපිට පුළුවන් ඔබට එතනින් එහාට යන අවශ්‍යතාවය තියෙනවනම් සාකච්ඡා කරලා ඔබ ඒකට කරන්න. හැබැයි ඔබ සතකුම් ගානක් ඉන්නවනම් ඒකට තියෙන්නේ ටිකක් ධර්මය ආශ්‍රය කරමින් ඔබ එතෙන්ට සැදී පැහැදින්න කියන කාරණය මතක් කරනවා. මොකද අපිට එක පාරට මේ බොහෝ දුර එකවරේ කරගෙන එන්න පුළුවන් කම නැහැ. දැන් අපි මේ පඩිය ළඟට ආපු කෙනෙක් හිටියොත් මට අත දීලා මෙයා ශාලාවට ගෙන්නන වාඩි කරන්න පුළුවන්. එහෙත් ඔබ දැන් මම ඉන්නේ මේ කතරගම කියලා කිව්වොත් මට මෙතන ඉඳන් අත දෙන්න බෑනේ. ආ එහෙමනම් ඔබ ওই විදියට බස් එකේ නැගලා ওই බන ටික අහගෙන හෙමින් යන්න. හැබැයි මම පඩිය ළඟට ආවහම මම ඔබ අවශ්‍ය තැනට ගෙන යන්න කියලා. ඒ නිසා මේ සමහර උදවියට තියෙන පස්සේ තමයි ගොඩක් දුර ඉන්නේ. ඒ නිසා අර පැමිණෙන්න ධර්මයේ තුලින් ඔබ අවබෝධය උසස් කරගන්න අවසාන පියවර දෙක අපිට නිවැරදි කරන්න පහසුයි. එතෙන්දී අපි අනිවාර්යෙන් ඉදිරිපත් වෙනවා. ඒක දැනුනොත් ඒ වගේම ඉල්ලීමක් කළොත් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට අපි උත්තර ලබා දෙන එක निराකරණය කරලා ඔබේ ආත්මීය පරිවර්තනයට උපකාරයක් කරගන්නවා. එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.